දැන් අපි සියලු දෙනා ලංකාවේ ඉදිරි මැතිවරණයේදී රට කොටස් දෙකකට බෙදෙයි. බටහිර අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියට එකඟ ඩයස්පෝරාව ඇතුළ බෙදුම්වාදීන්ගේ අරමුණු වලට කිට්ටු එක කඳවුරා. බටහිර අධිරාජ්‍ය විරෝධී එක්සත් ජාතික පක්ෂ විරෝධී රටේ බෙදුම්වාදයට විරෝධී ඩයස්පෝරාවට හිතවත්කම් නොදක්වන පිරිස කියලා රට කඳවුරු දෙකකට බෙදෙයි. ඒ බෙදෙන අවස්ථාවේදී මාතෘභූමියට හිතවත් පැත්තේ ඉන්න කඳවුරට නායකත්වය එතුමා ලබා දෙන අතර ඒ කඳවුර වටා එක්වෙන විවිධ දේශපාලන පක්ෂ සංවිධාන ජන වර්ග ආගමික සංවිධාන සියල්ල එකතු කරගත් ජාතික න්‍යාය පත්‍රය සාමුලින් පිළිගන්න පාර්ශ්වයට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති.